ආරභත නිකමත යොඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරෙස්සති. ගෞරවනීය හඳුරන් වහන්සේලගෙන අවසරයි සිරිත් පරිදි අප සිද කරන සංඝසරණ නැන කෙරණ ධර්ම සාකච්ඡා මාලාවෙහි අද පස්වෙනි සාකච්ඡාවයි අප සිද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපේ මාතෘකාව ශ්‍රද්ධාව කියන කාරණය. ශ්‍රද්ධා කියන එක බුදුදහමෙහි ඉතාම වැදගත් මාතෘකාවක්, ඉගැන්වීමක්, ගුණයක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. ශ්‍රද්ධා කියලා පාලියෙන් අපි කියනවා, ශ්‍රද්ධා කියලා සංස්කෘතෙන් නැත්නම් සිංහලෙන් උත් එකම කියනවා, සැදැහැ කියන එක සිංහලෙන් ගන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධා කියන එක පාලි භාෂාවෙන් කෙටියෙන් විස්තර කරනවා, සද්ධාති තතහගතස්ස බෝධින් කියලා. සද්ධා කියන එක පාලි රෙෆරන්ස් වලම කියන දේ තමයි සද්ධාති තතහගතස්ස බෝධින් කියලා. බුදුරජාණන් වහන්සේගේ තතහගතත්වයේ පිළිබඳව නැත්නම් අවබෝධයේ පිළිබඳව තියෙන විශ්වාසයටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ සද්ධා කියන වචනය ලෝකයේ බුද්ධ රත්නය පහළ වෙන කලිනුත් අපට දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අරිය පරිසන සූත්‍ර වෙන්නේ තැන්වලදී දේශනා කරනවා, ආලාර කාලාම උද්දකරාම පුත්ත වෙනි ගුරුවරුන් ඇසුරෙහි උන්වහන්සේ වාසය කරද්දී ආලාර කාලාමටත් ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. උද්දකරාම පුත්තරට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතන්නේ බුද්ධ රත්නයේ තියෙන ගෞරවය, පැහැදීම, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ තියෙන පැහැදීම, ගෞරවය, ශ්‍රද්ධාව කියලා අපි සාමාන්‍යයෙන් විවහාර කරනවා. හැබැයි ඒක ගැඹුරට ගත්තට පස්සේ ශ්‍රද්ධා කියන වචනේ තේරුම තමයි විශ්වාසය කියන එක. මොන විශ්වාසයද? තමන් ජීවිතේ යම් කිසි කටයුත්තක් කරලා ඒකෙන් සතුටක්, සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම්, එහෙමත් නැත්නම් තමන් දවසට වැඩිපුර කරන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා කොමක්ද, අන්න ඒ දේ සඳහා තියෙන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කොයිතරම් ඉහළ මට්ටමකින් පවත්වා ගන්නවද කියන එක තීරණය වන්නේ තමන් වැඩිපුර මොනවද අහන්නේ, මොනවද කියවන්නේ, මොනවද ඇසුරු කරන්නේ, කවුරු එක්කද සමීපව ඉන්නේ කියන කාරණය මත. එතකොට තමන් ඇසුරු කරන කෙනෙක් නිතර කියනවා නම් අධ්‍යාපනයෙන් ඉදිරියට යන එක හොඳයි, භාෂා ඥානය, උපාධි ආදී ගන්න එක හොඳයි කියලා කියනවා නම් තමන් වැඩිපුර යන්නේ ඒ පැත්තට. ඒ වගේම තමන් ඇසුරු කරන කෙනෙක් වැඩිපුර කියන්නේ ධනෙ උපයන එක හොඳයි කියලා නම් ඔහු ඒ පැත්තට තමයි වැඩිපුර යන්නේ. ඒ වගේම තමන් ඇසුරු කරන කෙනෙක් කියනවා නම් දිවි ලෝක යන්නේක හොඳයි, ඊට අපි වැඩ කරමු කියලා කියනවා තමයි වැඩිපුර වැඩ කරන්නේ. යම් කිසි කෙනෙක් තමන් ඇසුරු කරන කෙනෙක් වැඩිපුර කියන්නේ හිත සමාධිමත් කරලා ධානය ලැබලා බ්‍රහ්ම ලෝකයක නම් උතුම් කියලා ඔහු ඒක තමයි වැඩිපුර කරන්නේ. තමන් ඇසුරු කරන කෙනා වැඩිපුර කියන්නේ ධානය ලැබලා අභිඥා ලැබලා දිබ්බ චක්කු ඥානය, පරිජිත විඥාන ආදී ඥාන ලබන නම් ඔහු ඒ ගැන තමයි වැඩිපුර අවධානයෙන් සැලකිල්ලෙන් කාලය ගත කරන්නේ. ඒ වගේම තමන් ඇසුරු කරන කෙනා වැඩිපුර කියන්නේ ප්‍රඥාව ලබන එක නම් උතුම්, නැත්තම් අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාව උපදවාගෙන මේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන මාර්ගයේ වටින්නම කියන එක තමන්ට වැඩිපුර ඇසුරු කරන කාරණාවලින්, පුද්ගලයන්ගෙන් කියවන පොතපතවලින්, ඇසුරු කරන සමාධි මාධ්‍යයෙන් වැඩිපුර තමන්ට ඇහෙන්නේ කියන මේ දේවල් නම් එතෙන්ට තමයි වැඩිපුර හිත තියෙන්නේ. එතකොට මේ අවසාන කාරණය තමයි සතුට කියන කාරණය. සතුට ලබන්න අපේ දවසට වැඩිපුර මොකද කරන්නේ කියන එක. ඒ ගැන තමන්ගේ තියෙන විශ්වාසය කොතෙක්ද? කම්පිඩන්ස් එක, ෆේත් එක කොතෙක්ද? එතකොට ඒක තීරණය වන්නේ කාතකින්? තමන්ගේ ආකල්ප. අනිත් අතෙන් ඒ තමන්ගේ ආකල්ප සාක්ෂාත් කරගන්නට තමන් ඇසුරු කරන දේ පුද්ගලය හෝ මාධ්‍ය හෝ මුද්‍රිත හෝ ලිඛිත මාධ්‍ය මෙන්න මේ දේ තමයි තමන්ගේ ශ්‍රද්ධාවට පදනම් වෙන්නේ. එතකොට අන්නෙතෙන්දි තමයි කල්යාණ මිත්‍රත්වය කියන සාධකය අපට ප්‍රධානතම කාරණයක් සිදු කරන්නේ. එතකොට අප සසර පිනට ලැබපු පුබ්බේක කත පුණ්‍යතා කියපු විදිහට සසරේදී පින් කළ ලැබපු කල්යාණ මිත්‍රත්වය නැත්නම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියපු තැනදී සඳහන් වෙන ආකාරයට නුවණැති අය වැඩිපුර ඇසුරු කරනවා නම් අන්නේ ඇසුරු කරන පමණට අපේ ශ්‍රද්ධාව ඉහළම තලයෙන් අපට තියාගන්නට පුළුවන්. එතකොට බුදුදහමට එද්දී ශ්‍රද්ධාව කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දේ පිළිබඳව තියෙන විශ්වාසය. එතකොට බුදුහාඳුරෝ එක අතකින් අවබෝධ කරගත්තා සසර පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. සසර සුගතිය හෝ දුගතිය තීරණය වෙන කාරණේ උන්වහන්සේ තීරණය කළා. උන්වහන්සේ අවබෝධ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කළා, ඒක දේශනා කළා. දෙවෙනි කාරණේ තමයි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන ආකාරයට එහි ක්‍රමවේදයක් තේරුම් ගත්තා. එතකොට කෙටියෙන් කියනවා නම් අර ධම්මපදයේ මුලින්ම එන ගාථා දෙක. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන විදිහට මනසාචේ පසන්නේන නැත්තම් මනසාචේ පදුට්ඨේන කියපු විදිහට අපි පිරිසිදු සිතෙන් යමක් කරනවා නම් එහි සතුට ලැබෙනවා. හිත පිරිසිදු යමක් කළොත් තමට දුක ලැබෙනවා. එතන මෙන්න මේක තමයි බුදුහාඳුරගේ අවබෝධයේ පළවෙනි පියවර. නැත්තම් කම්මසකතා සමාධිතිය. එතකොට අපේ සිත අප සිතන විදිහට තමයි අපේ වචන ක්‍රියාකාරීත්වයන් සිතවිලි සිද්ධ වෙන්නේ. එතකොට ඊට අනුරූපව තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. අපි උපරිමලේ සපේහෙත පිරිසිදුව තියාගෙන කටයුතු කරනවා නම් අපට සාන්දෘෂ්ටික වශයෙන්ම එහි සැප විපාක දැක ගන්න පුළුවන්. එතකොට මේක තමයි කර්ම චක්‍රය. මෙන්න මේ කර්ම චක්‍රයේහි එක අතකින් අපුඤ්ඤාවි සංඛාර තේරුම් අරගෙන අපුඤ්ඤාවි සංඛාර වලින් මිදීම. ඒක තමයි කියන්නේ සබපපසකරණම් කියලා. ඊළඟට පුඤ්ඤාවි සංඛාර සහ අපුඤ්ඤාවි ආනිඤ්ඤාවි සංඛාර තේරුම් ගැනීම. පුඤ්ඤාවි සංඛාර කියන්නේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6ේ රූපාවචර බ්‍රහ්මලෝක 16 ඉපදීමට හේතු වන කර්මයක්. ආනිජාවි සංඛාර කියන්නේ අරූපාවචර බ්‍රහ්මලෝක 4 ඉපදීමට හේතු වන ඊට මාර්ගය අරූපාවචර ධාන ලැබීම. මෙන්න මේ විදිහට හිත ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි අසා දැනගන්නකොට අපට ඒ දැනුම ලැබිච්ච පමණට අප කොතෙන්ද විශ්වාසය තියන්නේ මෙන්න මේ දේවල් කළොත් සිද්ධ වෙන්නේ අපුඤ්ඤාවි සංඛාර ඊට විපාක විදියට අපට දුගතිගාමී වෙන සිද්ධ වෙනවා. මෙන්න මේ මට්ටමින් හිත තියාගත්තොත් අපට සිද්ධ වෙන්නේ පුඤ්ඤාවි සංඛාර. ඒ පුඤ්ඤාවි සංඛාර වලට සාපේක්ෂව අපට මනුස්ස ලෝකෙට හරි දිවි ලෝකෙක හරි රූපාචර බරක් ලෝකෙක හරි ඉපදෙන්න පුළුවන් කියන එක. ඊළඟට ආනෙන්ජාවි සංඛාර ගැන අවබෝධයෙන් ඒ ගැන ශ්‍රද්ධාව විශ්වාසය තියාගත්තොත් පමණට අපට ඊට අනුරූපව ක්‍රියාත්මක වීම වශයෙන් අපට ආකාසානංච ආයතන, විඥානංච ආයතන, ආකින්චඤ්ඤ ආයතන, නේව සංඥා නා සංඥායතන කියන මෙන්න මේ ස්ථාන හතරේ හිත පිහිටුවාගෙන සිත මිස කය නැති බඹලොස් හතරක කියපු විදිහට ස්කන්ධ හතරක් තියෙන නැත්තම් චතුෝකාර භවයක් නැත්තම් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක් පමණක් තියෙන සිත තියෙන කය නැති බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. මෙන්න මේක තමයි කර්ම චක්‍රයේ උපරිමය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිජ්ජා පත්‍යා සංඛාරා කියන පදනම ඉඳගෙන පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර සිදු කිරීම. එතකොට මේ මාර්ගය ඇත්තෙම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, උන්වහන්සේ පහළ වෙන කලිනුත් ලෝකේ ඇතැම් අය තේරුම් අරන් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේට තියෙන විශේෂත්වය තමයි මහා කම්ම විභංග සූත්‍රයේදී දැක්වෙන විදිහට උන්වහන්සේට මහා කම්ම විභංගයේ ඥානය තිබුණා. අනිත්‍යයට කර්මයේ පිරඳ ඥානය තිබුණට ඒ කර්මයේ තියෙන විශාල ප්‍රභේදයන් අනිත්‍යය සවිස්තරාත්මකව දැනන් හිටියේ නැහැ. ඊට හේතුව තමයි කර්මය කියන එක අචින්තනීය විෂයක්. ඒක බුදුරජාණන් විතරක් සීමා වෙන විෂය ධාරාවක්. කම්මසකෝම්හි කම්මදායාදෝ කියලා දේශනා කළා කර්මය ගැන දැනගෙන කියලා. හැබැයි කර්මය කියන එක අවසානයේට කෙලවරට හිතලා අවසන් කරන්න බෑ. ඒ නිසා අචින්තේය සූත්‍රයේදී අචින්තේය කරුණ පහෙන් එකක් විදියට කර්ම විශේෂ දක්වලා තියෙනවා. මෙන්න මේ විදියට බලන විට බුදුහාඳුරන්නේ මේ කර්මය ගැන ඉතාම ඉහළ මට්ටමින් අවබෝධයක් තිබුණා. ඒකෙදි කර්මය ගැන උන්වහන්සේට ආකාර හතරකින් අවබෝධ වුණා. ඒ මොනවද? ඒ තමයි අත්ථේ භික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. පංච දුස්චරිතයක ලබාගත වෙන කර්ම. අත්ථේ භික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ලිප දෙන හේතු වන සම්පූර්ණ කුසල කර්ම. ඒ වගේම මොනවහන්සේට අවබෝධයක් තිබුණා අත්ථ වික්ඛවේ කම්මං කන සුඛං කන සුඛ විපාකං. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. මනුස්ස ලෝකෙ ඉපදීමට නැත්නම් වේමානික අසුරයන් ආදී තැන්වල ඉපදීමට හේතු වන කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම ගැනත් උන්වහන්සේට අවබෝධයක් තිබුණා. එතකොට මේ තුන ගැන ඒ කාලේ යම් අයට කිසියම් ප්‍රමාණයක අවබෝධයක් තිබුණා මේ කර්ම චක්‍රය ගැන. හැබැයි මේ කර්ම චක්‍රයේ ඉක්මවන ධර්ම චක්‍රය ගැන උන්වහන්සේට සුවිශේෂ අවබෝධයක් ලැබුණා. ඒක තමයි හතරවෙනි කර්මයේ පිළිබඳ අවබෝධය. අත්ථේ භික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතති. කළුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම. අන්න ඒක තමයි උන්වහන්සේගේ සුවිශේෂ ආනාවරණය. ඒ තමයි පටිච්චසමුපාදය පදනම් කරගත්තු චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය පාදක කරගත්තු මේ සංසාර චක්‍රයෙන්ම නිදහස් වීමට හේතු වන සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් සත්‍යබොජ්ජංග විදිහට අපිට කියන්න පුළුවන්. අන්නේ මාර්ගය ගැන උන්වහන්සේට අවබෝධයක් ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ මැත්තේම මෙන්න මේ තැන තියෙන පිළිබඳ අවබෝධය. අර කර්මය පිළිබඳව මුලින් සඳහන් කරපු කාරණා තුනම ලෝකයේ තුල විවහාර කරන දෙයක්. නැත්තම් අර පටිච්චසමුප්පාද චක්‍රය තුලයි ඒ කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපම්, මේ ආදි වශයෙන් ගිහිල්ලා ජාති පත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුපායාස සම්භවන්තේ කී විදියට අර ජරා මරණ වලින් කෙලවර වෙන කර්ම චක්‍රය. තොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය ඇයි, ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍යයි කියන කාරණය. උන්වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ජාති, ජරා, මරණ. ජාති කියන්නේ ඉපදීම, ජරා කියන්නේ වයසට යෑම, මරණ කියන්නේ මරණය. මෙන්න මේ කරුණු තුනක් ලෝකයේ පවතින නිසායි ලෝකයට දහමක් අවශ්‍ය වන්නේ. ඒ දහමක් දේශනා කරන ශාස්ත්‍රවේ කාශ්‍යප වෙන කෙනෙක්. එතකොට අර අවිද්‍යාව පත්‍ය සංසාර සංඛාරා කියන චක්‍රයෙන් මිදලා අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ, විඥාන නිරෝධහ නාම රූප නිරෝධෝ ආදි වශයෙන් ගෙහිලා ජාති නිරෝධා, ජරා මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්සු පායාසා නිරුජ්ජන්ති කියන මෙන්න මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීමට හේතු වන අත්තිබික්ඛවේ කම්මං අකනසුඛං අකනසුඛ විපාකං කම්මක්ඛය සංවතදීගේ විදියට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, ඒ වගේම කම්මක්ඛය කියන මෙන්න මේ කර්මක්ෂය කිරීමට හේතු වන මාවත බුදුහාඳුර අනාවරණය කළා. අවබෝධ කරගත්තා. අන්න එතෙන්ට තියෙන අවබෝධයට ඒ දහම අහලා එතෙන්ට තියෙන පැහැදීම තමයි සැබවින්ම ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට බුදුහාමර දේශනා කළේ යම් කිසි විදියකට ලෝකයේ කෙනෙකුට දුකක් හටගන්නවා නම් දුකක් හටගන්නේම අවිද්‍යාසහගත පුද්ගලයාටයි. ප්‍රඥාවන්ත කෙනාට දුකක් හටගන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අවිද්‍යාවෙන් ලෝකයේ දෙස බලන විට නැත්තම් කන ආදී මේ පංචේන්ද්‍රයන්ගෙන් ලෝකේ ස්පර්ශ කරන වෙලාවේදී අපි අවිද්‍යාසහගතව හිටියොත් අපි හිතන්නේ මේ වෙලාවේ ලබන අත්දැකීම, මේ වෙලාවේ හිතන කාරණය, ඒ හිතන විදියටම ලෝකයේ තුල තියෙන දේ මා තේරුම් ගන්න කියලා හිතුවොත් අපේ හිත ඒ අරමුණට විඥානට්ඨියක් වෙලා අපේ හිත ඒ අරමුණේ ඒ වෙලාවේ බැසගෙන තියෙනවා. අවිද්‍යාසහගතව බැසගත්තා කියලා කියන්නේම ඒ දේ වෙනස් වෙනකොට, තමන් කැමති විදිහට නොපවතිනකොට, ඒක දිනාපත් වෙනකොට, තමන්ට අහිමි වෙනකොට ඒ දුක් ටිකක් තමන්ට විඳින සිද්ධ වෙනවා. එතකොට තමා මේ අත්විඳින ලෝකය, මේ භෞතික ලෝකය මේ වෙලාවේ තමන් තේරුම් ගන්න විට ඒ තේරුම් ගැනීමට පදනම් වෙච්ච රූපය ආදී ඒ ස්කන්ධ ටික මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව සංඥා වේදනා දෙකක් වර්තමාන මන ආයතනෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මට්ටමින් තේරුම් ගන්න අවස්ථාවයි මේ ලෝකය කියලා කියන්නේ. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච අර විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලයි කියලා තේරුම් අරගෙන සුතමේ ඥාණයෙන් අසා දැනගෙන අන්න ඊට විශ්වාසය තිබීම තමයි සැබවින්ම සද්ධාතී තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. එතකොට අන්න එතෙන්ට ඇතිවන ශ්‍රද්ධාව ගැන කියනවා. ඒ මැසේජ් එක ඒ පණිවිඩය අහලා දැනගන්නකොට තමන් සසරත් මේක අහලා තියෙනවා නම් පුරුදු කරලා තියෙනවා නම් ඇසුරු කරලා තියෙනවා නම් තමන්ගේ හිත උපරීම මේ දර්ශනෙට හිත තියලා දුකෙන් නිදහස් වෙන මේක විතරයි මාවත, මේන් බැහැර කිසිම විකල්පයක් නැහැ කියලා දැනගත්තොත් එතෙන්ට තමන්ගේ හිත උපරිම මට්ටමින් තියනවා වගේම ඒ තිබ්බ මොහොතේම කීටාගිරි සූත්‍රය වෙන සූත්‍රය දැක්වෙනවා තමන්ගේ මුළු ශරීරයම ඒකත් එක්ක වෙනස් වෙලා දැඩි උනන්දුවක් උද්වේගයක් අභිප්‍රේරණයක් නැත්තම් මොටිවේෂන් එකක් ඇති වෙනවා කියලා. ඒක සඳහන් කරනවා මේ උනන්දුව කොච්චර ඇති වෙනවද කියතොත් තමන්ගේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා දැඩිවම ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා මෙන්න මේ යථාර්ථය සඳහා තමන්ගේ සමස්ත ජීවිතෙම කැප කරන්න ඕන කියන කාරණා. මෙන්න මෙතනින් තමන්ගේ ඉහළම ඉලක්කය තියාගත්තට පස්සේ එයා බාහිර කොච්චර දේවල් කරත් ගැටලුවක් නැහැ. එතකොට එයාගේ සිහින ලෝකයේ එයාගේ අවසාන ඉලක්කය තමයි මෙන්න මේ දුකේ නිදහසීමේ මාවත. එතකොට එයා ඉගෙන ගත්තත් ඉගෙන ගන්න මෙතෙන්ට යන්න. එයා රැකියාවක් කරත් විවේක ලැබෙන හැම අවස්ථාවකදී මේක හිතන්නේ. එයා අමර තාත්තට සැලකුවා වෙනත් දෙයක් කළත් ක්‍රීඩාවක් කළත් විනෝද ගමනක් ගියත් යුතුකමක් කළත් විතරක් නෙවෙයි අතුපතු ගෑවත් තමන්ගේ රූපය ලස්සන කළත් කුමන දෙය කරත් මෙහෙතක් හේතක් ගත්තත් හැම වෙලාවෙම ඒ කරන හැම දෙයකටම වඩා තමන්ගේ ඉහළම සිහිනය තියෙන්නේ මෙන්න මෙතෙන්ට ළඟාවෙන්. අන්න එහෙම ඉන්නකොට සඳහන් කරනවා සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා. මෙන්න මේ ශ්‍රද්ධාව සියලුම කුසල ධම්මකට පදනම කියලා. All wholesome activities depend on faith or confidence or saddha in what the Buddha explained and realized. We are confident in what the Buddha realized. In one side, Buddha realized the karmic law. Whatever we do with intention, according to our present mental situation, we will have the same results. That is the first step of Buddha's understanding. The second step of Buddha's understanding is that the dependent origination. When we are ignorant, mental formations arise. As the result of arising the mental formations, consciousness arises. As the result of this category, finally we come to the jara, marana, decay and death. The suffering of decay, the suffering of death. This is the nature of the samsaric circle. And also at the same time, we have the understanding that if we are able to reduce ignorance completely, as the result of complete cessation of ignorance, mental formations cease. As the result of the cessation of mental formations, consciousness, which consists with ignorance, gradually ceases. This is the understanding of the Buddha. This is the cessation of the samsaric circle. When we listen to Buddha's message, we are confident in this message, what the Buddha realized. එතකොට මෙන්න මේක තමයි බුදුහාඳුරෙන් අනාවරණය. මෙන්න මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව තියන්නේ. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව තිබ්බට පස්සේ අපි කරන හැම කුසලයකටම මේක පදනම් වෙනවා. අභිධර්ම විග්‍රහයට අනුව අපි යම්තා කුසලයක් කරනවා නම් ඒ කරන හැම කුසලයක් සමගම යන චේතනා නැත්තම් සිතිවිලි හතරක් ගැන කියනවා. ඒ තමයි සද්ධා, සති, හිරි, ඔත්තප්ප. අපි කුමන හෝ කුසලයක් කරනවා නම් ඒ කරන හැම කුසලයක් එක්කම එකට සමගාමීව ගමන් කරන ප්‍රධාන කුසල චෛතසික හතරක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි සද්ධා, සති, හිරි, ඔත්තප්ප. ඕ කම්පිඩන්ස්, මයින්ඩ්ෆුල්නස්, මොරල් ෂේම් and moral fear. පව කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. සද්ධා, සති, හිරි, ඔත්තප්ප. ඕ කම්පිඩන්ස්, මයින්ඩ්ෆුල්නස්, මොරල් ෂේම් and moral fear. එතකොට මෙන්න මේවා සරුව කුසල චෛතසික විදිහට සලකනවා. ඒ වගේම අනිත් පැත්ත අපේ අතින් අකුසලයක් වෙනවා නම් ඒ අකුසලයක් වෙන හැම තැනම යන චෛතසික හතරක් තියෙනවා. ඒ තමයි මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච. මෝහ කියන්නේ ignorance, අහිරික not moral shame and fear, අහිරික අනුත්ථප්ප and උද්ධච්ච restlessness, හිතේ විසිරුණු බව. එතකොට මෙන්න මේ හතර අකුසලත් එක්ක යනවා මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච. හැම කුසලයක් එක්කම යන හතරක් තියෙනවා. ඒ තමයි සද්ධා, සති, හිරි, ඔත්තප්ප. ආරසංගික මාර්ගය ගත්තොතින් ආරසංගික මාර්ගයේ සම්පූර්ණ බේස් වෙලා තියෙන ශ්‍රද්ධාව මත ඒක අනිවාර්යයෙන්ම ආරසංගික මාර්ගයේ ආරම්භයට කලින් වෙනවා. ඊට පස්සේ ආරසංගික මාර්ගයේ කුමන කරුණක් පුහුණු කළත් ඒ හැම කරුණක් එක්කම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ කාරණා තුන සමාන්තරව ගමන් කරනවා. ආරසංගික මාර්ගය යනකොට මෙන්න මේ තුන පැරලල යනවා. සම්මා දිට්ඨි විෂන් චතුසත්‍ය සම්මා දිට්ඨිය, ඊළඟට සම්මා වායාමයේ උත්සාහය යනවා, සම්මා සතියත් යනවා. සාමාන්‍ය කුසලයක් කරනකොට සද්ධා, සති, හිරි, ඔත්තප්ප කියන ටික යනවා. ඒකයි ධර්මයේ සඳහන් කරන්නේ සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා. ශ්‍රද්ධාව සියලුම කුසල ධම්ම වලට පදනම කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණය තමයි සද්ධා බීජං කියලා කියනවා. ශ්‍රද්ධාව තමයි කුසල බීජය. සද්ධාය තරති ඕගං කියලා කියනවා. ශ්‍රද්ධාව තමයි ඕග තරණය කරන්නේ. ඕග කියන්නේ අප සංසාරයේ ඕග හතරක් තියෙනවා. කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga කියලා. කතංසු තරති ඕගං කියලා ආලවක සූත්‍රයේ ආලවක ප්‍රශ්නයක් අහනවා. කතංසු තරති ඕගං, ඕගේ තරණය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධායේ තරති යෝගං කියලා. ශ්‍රද්ධාවෙන් තමයි යෝගේ තරණය කරන්නේ කියලා. ඒ වගේම උහානවා කින්සුහද විත්තං පොරිසස්ස සෙට්ටං කියලා. පුරුෂයාට තියෙන වටිනාම ධනෙ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්දේහද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාව තමයි පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි සත්තාරේ ධනෙදී ශ්‍රද්ධාව ධනයක් විදිහට සලකන්නේ. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනන්ද චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. යස්සේතේ ධනාත්ති ස්තියා පුරිසස්සවා අදලිද්දෝති තං හෝති අමෝඝං තස්ස ජීවිතං. යම්කිසි කෙනෙකුට මෙන්න මේ ධනය තියෙනවා නම් ඔහු දිලින්දෙක් නෙවෙයි කියලා සඳහන් කළා. එතකොට ශ්‍රද්ධාව එකාතකින් බීජයක්, ශ්‍රද්ධාව සීලම කුසලවලට පදනමක්, ශ්‍රද්ධාව ඕගේ තරණය කරන්න පහුර, ඒ වගේම ශ්‍රද්ධාව සම්පතක් ධනයක් විදිහට සලකනවා. ඊළඟ කාරණය තමයි මෙන්න මේ ශ්‍රද්ධාව හටගත්තු පමණට අප මුලින්ම සඳහන් කර විදියට කීටාගිරි සූත්‍රයේ දැක්වෙන පරිදි ඔහුට ලොකු වීරියක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. මේ ආධ්‍යාත්මික ගමන කෙසේ හෝ සාක්ෂාත් කරගන්න ඕන කියලා ඒකට කියනවා විරිය කියලා. එතකොට ශ්‍රද්ධාව හටගත්තු ගමන් ඊට පස්සේ විරිය. විරිය හටගත්තු ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? සතිය. දැන් සම්මා වායාම සම්මා සතිය. අරසේ මාර්ගයේ තේම පෙරලා ලියනවා. මෙතනත් එහෙමයි. වායාමේ හටගත්තු ගමන් මොහු දන්නව මොකටද වායාම යාම් කරන්න ඕන? ඒ තමයි සතිපට්ඨානයේට. ඒ කායන අයම්බික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්තං ගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියයි කියපු විදිහට මේ සත්‍යංගයේ දුක නිදහස් වෙන තින ඒකායන මාවතට යදි දං චත්තාරෝ සතිපට්ඨාන කියපු විදිහට මෙන්න මේ ඒකායන මාවතට පිවිසෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති වුණා නම් එපමණට වීරිය හට ගන්නවා. වීරිය හටගත්තු පමණට සතිමත් බව ඇති වෙනවා. සතිය දිනු කරන පමණට කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිහිය පිහිටවාගත්තු පමණට ඒ අරමුණ වඩ වඩාත්ම හිතනකොට මෙනෙහි කරනකොට ඒකම භාවනා අරමුණක් වෙලා මෙඩිටේෂන් ඔබ්ජෙක්ට් එකක් වෙලා ඒකම කමටහනක් වෙලා එතනම හිත පිහිටනවා. එතන හිත වැඩි කාලයක් පවතිනවා. ඒ කියන්නේ හිතේ එකඟ බව සතිමත් බව තුලින් සමාධිය හටගන්නවා. වායාම සති සමාධි මේක තමයි සමාධි ස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට සමාහිතෝ කෙනා මේ සමාධිය නිකන් නෙවෙයි ලබන්නේ ඔහුගේ සම්මාදිට්ඨි පුරේජවන් කියන එකෙන් එන්නේ. චතුසත්‍ය සම්මාදිට්ඨිය සුතමේ ඥාණයෙන් අසා දැනගෙන තමයි වැඩේ පටන් ගත්තේ. සමාහිත වෙලා ඉවර වෙලා දැන් මට ප්‍රථම ධානයේ දැන් මොකද ඊළඟ ටික කරන්න ඕනේ කියලා ගුරුවරයෝ හොයන්නේ නැහැ. එහෙම කිසිම තැනක එහෙම ඇවිල්ලා නැහැ ධර්මයේ. ඇවිල්ලා තියෙනම මාර්ගඵල කියනම ඇවිල්ලා තියෙන්නේ. ආවනම් මගදී ඇවිල්ලා තියෙන එක්කෝ අමනුෂ්‍ය දෝෂයක් ආදි වෙන කරදරයකට පිළියමක් හොයාගන්න මිසක් ධර්මාර්ගය දැනගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන කමටහන් අරගෙන ගිහිපු අය ගියේම මෙන්න මේ මාර්ගයේ සම්පූර්ණ සුතමයාණන් දැනගෙන ඒ නිසා සමාහිත වුණු පමණට හිත ඔහු මේ ලෝකයේ යථාර්ථය ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී ඔහු මේ විදියට අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියන්නේ මේකයි. සමාධිමත් වුණු භික්ෂුව හිත සමාධිමත් වූ කල්හි යථා භූතයේ නෝනින් දකිනවා. මොකද්ද බලන්නේ? මේ රූප ආදී ස්කන්ධ පංචකය ඉති ඉමස්මින් සති දං හෝති මේ ඇති කල්හි මේ හට ගන්නවා. ඉමස්මින් අසති දන්න හොති මේ නැති කල්ලි මේක නැහැ. මේ න්‍යායත් එක්කම ඇත කියන සහ නැතන්ත දෙකම නැත්තම් සාස්වත සහ උච්ඡේද කියන අන්ත දෙකම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ මෙන්න මේ ආර්ය න්‍යාය සාක්ෂාත් කරනවා. අනිත්‍ය දුකනාත්ම ප්‍රකට කරගන්නවා. එතකොට මෙන්න මේ විදියට සද්ධාවෙන් ආරම්භ වෙලා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කාරණා සාක්ෂාත් කරගෙන අවසානයේ විද්‍යා විමුක්තිය මට්ටමටපත් වෙනවා. එතකොට මෙන්න මේ ගමනේදී ශ්‍රද්ධාව තමයි බීජය. ශ්‍රද්ධාව තමයි මූලික වෙන්නේ. ශ්‍රද්ධාව තමයි මේ යෝග තරණය කරන්න මූලික වෙන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව තිබුණු පමණට තමයි අපි ජීවිතය අනිත් හැම අංගයක් හරහාම පෙළඹෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි සද්ධාන ලක්ෂණය, අනිත් එක සම්පසාදන ලක්ෂණය. සද්ධාන ලක්ෂණය කියන්නේ අදහන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත දෙය ඇත්තයි කියලා අදහන ගතිය. ඊළඟට සම්පසාදන ලක්ෂණය. ඒ කියන්නේ ප්‍රසාදය. එකක් සාස්ෘවරය ගැන තියෙන ප්‍රසාදය, ඊළඟට මැසේජ් එක මේ පණිවිඩය ගැන තියෙන ප්‍රසාදය. ඒ විතරක් නෙවෙයි මේ ධම්මග අනුගමනය කරන ශ්‍රාවකයන් ගැන තියෙන ප්‍රසාදය. එතකොට බුද්ධිය වච්ච ප්‍රසාදන, ධම්මයේ වච්ච ප්‍රසාදන, සංඝය වච්ච ප්‍රසාදන කියන්නේ මේකයි. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ගැන නොමෙතස්වන ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක මුලදී ඇති වෙන්නේ අමෝලික ශ්‍රද්ධාවකෙ විදිහට බොහොම මුලක් නැති ශ්‍රද්ධාවක විදිහට හටගන්නේ. හැබැයි පස්සේ මේක ආකාරවතී ශ්‍රද්ධාවටපත් වෙනවා. කරුණ දැනගෙන හොඳට තමන්ට මේක අර බ්ලයින්ඩ් ෆේත් එකක් නෙවෙයි අන්ඩර්ස්ටෑන්ඩින් කන්ෆිඩන්ස් එකක් බවට පත් වෙනවා. එතකොට සද්ධා කියන එකට බොහෝ ඩික්ෂනරි වල විස්තර කරලා තියෙන ෆේත් කියන වචනේ. මොකද වෙන වචනයක් කියවන්න කියන්න නැති නිසා. හැබැයි අපි දැනගන්න ඕනේ මේ ෆේත් කියන අර අන්ධ භක්තිය නෙවෙයි කියන එක. faith කියලාත් කියනවා confidence කියලාත් කියනවා. හැබැයි වැඩිපුර පරණම dictionary වල faith කියලා තමයි කියලා තියෙන්නේ. කිව්වට මේ කියන ශ්‍රද්ධාව අන්ධ භක්තියෙන් යන එකක් නෙවෙයි. කරුණු තේරුම් අරගෙන ධර්මයේ සාක්කාත බව, සම්දිටික බව, අකාලික බව සහිතව යන ශ්‍රද්ධාවක් මේක. එතකොට මෙන්න මේ ගමන යනකොට ඔහු මේ ගමන යන්නේ මාර්ගයේ දැක දැක ප්‍රසාදයෙන් ප්‍රතිඵල දැනගෙන සතුටෙන් තමන්ගේ දියුණුව දක්මින් යන ගමනක් මේක. ඊළඟ කාරණේ තමයි මේ ශ්‍රද්ධාවෙන් යම් යම් දුරක් යනකොට ඒ පියවර පසු කර ගමන්ම ශ්‍රද්ධාව එතන ඉවර වෙනවා. ඊට පස්සේ සද්ධාන ලක්ෂණේ නැහැ. හැබැයි සම්ප්‍රසාදන ලක්ෂණේ තියෙනවා. සම්ප්‍රසාදන ලක්ෂණයට උදාහරණයක් කියනවා සක්විති රජ කෙනෙකුට තියෙන උදක ප්‍රසාද මාණිකයක් කියලා එකක්. මාණික රත්නය. අන්නේ උදක ප්‍රසාද මාණිකය කියන එක වතුරකට දැම්මොතින් කැළඹිල තියෙන වතුරකට දැම්මොතින් වතුරේ තියෙන කැළඹිලි ගතිය ඒ මඩ ටික යටට ගිහිලා වතුර හොඳට පැහැදිලිව වතුර පිරිසිදු වෙනවා කියලා. අන්නේ වගේ තමයි ශ්‍රද්ධාව කියන එකත් අපේ හිතට ආපු ගමම්ම හිතේ තියෙන කෙලෙස් ටික යටපත් වෙලා පල්ලෙහාට ගිහිල්ලා හිත ලස්සනට හිත අර කැළඹිලි ගතිය අඩු වෙලා හිත ප්‍රසන්න වෙනවා ලස්සන වෙනවා කියලා. හිත පිරිසිදු වෙනවා කියලා. මේක තමයි ශ්‍රද්ධාවේ තියෙන සම්ප්‍රසාදන ලක්ෂණය. උදක ප්‍රසාද මාණිකයකට තමයි ඒක උපමා කරලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ සද්ධාන ගතිය ඇදහිීම ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඇදහිීම අවශ්‍ය වන්නේ මේකට ලස්සන සිද්ධියක් තියෙන ඇත්තම සිද්ධියක්. නිගණ්ණනාත පුත්ත දවසක් මුණ ගැහුණා චිත්ත ගෘහපතිය. චිත්ත ගෘහපතියයි නිගණ්ණනාත පුත්‍රේ කලින් ඉඳම යාළුවෝ. එතකොට චිත්ත ගෘහපතිය කියන්නේ මේ බුදු සසුනේ සුවිශේෂ ශ්‍රාවකයෙක්. ඔහු නිගණ්ණනාත පුත්තට මුණ ගැහිච්ච වෙලාවේදී නිගණ්ණනාත පුත් අහනවා චිත්ත ගෘහපතිය ඔබ විශ්වාස කරනවද අවිතක්ක අවිචාර වූ සමාධිය ගැන ඔබ විශ්වාස කරනවද? විතක්කයයි විචාරයයි නිරුද්ධ කරපු මානසික ස්වභාවයක් සිතේ එකඟ බවක් සමතයක් ධානයක් ඔබ විශ්වාස කරනවාද කියලා ඇහුවා. එතකොට ධාන ගැන කියනකොට පළවෙනි ධානය තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ කාරණා පහෙන් යුක්ත ප්‍රථම ධාන සිත. දෙවෙනි ධානය කියන්නේ අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ආදි වශයෙන් කියන විතක්කේ විචාරය දුරු කරපු අවිතක්ක අවිචාර මට්ටමින් තියෙන දෙවෙනි ධානය. එතකොට දෙවෙනි ධානයට එනකොට අර තමන්ගේ භාවනා කමටහන විතර්කයට විචාරයට නමවන ගතිය ටික ටික අඩු වෙනවා. නිගණ්ණනාත පුත්ත චිත්ත ගෘහපතිගෙන් අහනවා ඔබ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි ධානය ගැන විශ්වාස කරනවද කියලා. මොකද කියන්නේ චිත්ත ගෘහපති? මොකද කියන්නේ චිත්ත ගෘහපති? අහනවා මම මේක විශ්වාස කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ දෙවෙනි ධානය ගැන මම විශ්වාස කරන්නේ නැහැ කියලා. කිව්ව ගමම්ම නිගණ්ණනාත පුත්‍රට හරිම සතුටුයි. දැන් හරිම අවංක කෙනෙක් බලන්න මේ බුදුහාරගේ ප්‍රධාන ගෝලයේ කියනවා මේක විශ්වාස කරන්නේ නැහැ කියලා. කොච්චර අවංක කොච්චර හොඳ කෙනෙක්ද කියලා බොහොම සතුටටපත් වෙනවා. ඊට පස්සේ චිත්ත ගෘහපති අහනවා බන්තේ ස්වාමී කියලා මහනවා නිගණ්ණනාත පුත්‍රට ගරු කළම කතා කරනවා. ඔහු අහනවා ස්වාමීනි ශ්‍රද්ධාවද ප්‍රඥාවද උතුම් කියලා අහනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකේ වැඩිපුර ඉහළ දේ ප්‍රණීතතරෝ දේ උතුම් දේ මොකද කියලා අහනවා. ශ්‍රද්ධාවද වටින්නේ ප්‍රඥාවද කියලා අහනවා. නැත්තම් ශ්‍රද්ධාවද ප්‍රත්‍යක්ෂයේද වඩාම වටිනේ කියලා අහනවා. ඊට පස්සේ නිගණ්ණනාත පුත්ත කියනවා ශ්‍රද්ධාවට වඩා ප්‍රත්‍යක්ෂය උතුම් කියලා. ඊට පස්සේ නිගණ්ණනාත පුත්ත මොකද කියන්නේ? ස්වාමීනි මට මේ දෙවෙනි ධානය ශ්‍රද්ධාවෙන් අදහන දෙයක් නැහැ. මට මේක ප්‍රත්‍යක්ෂයි. මම මේක වඩනවා. මම මේ ග්‍රේසාට එක ගත්ත කෙනෙක්. මට ප්‍රථම ධානයක් තියෙනවා, දෙවෙනි ධානයක් තියෙනවා, තුන්වෙනි ධානයක් තියෙනවා, හතරවෙනි ධානයක් මට තියෙනවා. මම ඒ නිසා මේ ධාන හතර ගැන මට බුදුහාමුදුරන්ගේ විශ්වාසයෙන් පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. මම ශ්‍රද්ධාව ඉක්මවල තියෙනවා. මට දැන් ප්‍රත්‍යක්ෂයි. ශ්‍රද්ධාව අවශ්‍ය වන්නේ ප්‍රත්‍යක්ෂණ කම විතරයි කියලා. හැබැයි එතනින් කියන්නේ අර බුදුහමර කෙරෙහි තියෙන සම්පසාදන ලක්ෂණ නැතුණා කියලා කියන්නේ. සම්පසාදන ලක්ෂණ තවදුරටත් වැඩි වෙනවා එන්න එන්න. නමුත් ශ්‍රද්ධාන ලක්ෂණ එතනින් ඊමටපත් වෙනවා. තොර අපි යම්කිසි තැනකට යනවා නම් අපි නොගිය තැනකට අපි අලුතෙන් කාගේ හරි ඇඩ්‍රස් එකක් අහගෙන යන්නේ. අපිට දෙන්න යන කම්ම අපි ඒ කියපු කෙනා ගැන විශ්වාසයෙන් යන්නේ. හැබැයි අපි ගමනාන්තයේ ඩෙස්ටිනේෂන් එකට ගියාට පස්සේ අපිට තවදුරටත් තියාගෙන විශ්වාසය තියන අවශ්‍ය නැහැ. ඇයි ඒක? එතකොට ඒක අපේ ප්‍රත්‍යක්ෂයක් වෙලා. මේකම තමයි ධම්මපදයේ ගාථාවක තව සමහර සූත්‍රවල සඳහන් වෙනවා රහතන් වහන්සේගේ අත්දැකීම ගැන. රහතන් වහන්සේ ගැන සඳහන් කරන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. අස්සද්දෝ කියන්නේ ශ්‍රද්ධාව යික්මපු කෙනෙක් කියලා. සාමාන්‍ය කෙනෙක් සද්ධාජාත උපසංකමති උපසංකමේතෝ පෛරුපාසිතී ආදී වශයෙන් යද්දී රහතන් වහන්සේ ගැන කියන්නේ අස්සද්දෝ කියලා. අකතඤ්ඤෝ කියලා. අකතඤ්ඤෝ කියන්නේ තවත් කරන්න දෙයක් නැහැ. නැත්තම් අකතෝ නිර්වාණේ දැනගත්තු කෙනා. කරන්න දෙයක් නැහැ. කතං කරණීයං නාපරං ඉත්තත්තයි කියලා සඳහන් කරන්නේ ඒක. එතකොට රහතන් වහන්සේට අස්සද්දෝ කියලා කියනවා. ඇයි අස්සද්දෝ කියන්නේ? මෙන්න මේ සද්ධාන ලක්ෂණේ නිමාටපත් වෙලා. ආයි කිසිම දෙයක් ආසවකේ ඥාණයෙන් පස්සේ ධර්ම මාර්ගය ගැන නිවන ගැන හුට සැක නැ අදහන දෙයක් නෑ. හැබැයි සම්ප්‍රසාදන ලක්ෂණය බුදුරජාණන් වහන්සේ ගැන තමන්ට ධර්මයේ කියලා දීපු මුලින්ම කියලා දීපු ගුරුවරයා ගැන ඒ ප්‍රසාදේ අඩුවක් නැහැ. ඒක දිගටම පවතිනවා. නමුත් ඇදහිමේ ලක්ෂණය තෙන් අවසානට වත් වෙනවා. එතන මෙන්න මේක වැදගත් කාරණයක්. ශ්‍රද්ධාවෙන් සමහර සූත්‍ර ලහනවා. ඔබ මේක ශ්‍රද්ධාවෙන්ද පිළිගන්නේ? කියන්නේ ඔබ මේක ඔබේ දර්ශනෙට ගැළපෙන නිසාද, දෘෂ්ටියට ගැළපෙන නිසාද තේරුම් ගන්න කියලා අහනවා. රහත් භාවයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් කියන්නේ මේක න්‍යායට ගැළපෙන නිසාවත්, මේක ශ්‍රද්ධාව නිසාවත්, මේක ආකාරයට මනවින් ගැළපෙන නිසාවත් මේ තේරුම් ගන්නේ අපි. මම මේක පිළිගන්නේ සම්පූර්ණයෙන්ම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහ කියපු විදිහට, මේක ප්‍රත්‍යක්ෂයෙන්ම දැන් තේරුම් ගන්න කියලා. ඉතින් මෙන්න මේක ශ්‍රද්ධාව වැඩිගත්ම පැත්ත. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ගැන නොඑක් දේශනා බුදුදහම තුල සඳහන් වෙනවා. විශේෂයෙන්ම ලෞකික කුසලයේ සිද්ධ කිරීමේදී පුඤ්ඤාභි සංඛාර ගැන සඳහන් කරද්දී, පුඤ්ඤාභිසන්ද පුණ්‍ය නැමැති ගංගාවල් ගැන සඳහන් කරද්දී, බුද්ධේ අවේච්ඡා ප්‍රසාදේන සමන්නාගත හෝති, ධම්මේ අවේච්ඡා ප්‍රසාදේන සමන්නාගත හෝති, සංඝේ අවේච්ඡා ප්‍රසාදේන සමන්නාගත හෝති කියලා සඳහන් කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන තියෙන නොවෙනස් වන ප්‍රසාදයෙන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. ඒක මහා පුණ්‍ය ගංගාවක් කියලා දේශනා කළා. ඒ නිසා මහත් වූ පුණ්‍ය ගංගාවක් වූ මේ ශ්‍රද්ධාව එකාතකින් ලෞකික වශයෙන් ඉහළම කුසලයක්, අනිත් අතින් ධර්ම මාර්ගයට බැස ගන්නට තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක්, ප්‍රධානතම සාධකයක් බවට පත් වෙනවා. මේ විදිහට ශ්‍රද්ධාවේ ක්‍රමානුකූල වර්ධනය ගැන බුදුදහම තුළ නොඑක් දේශනාවල සඳහන් වෙනවා. ඒක එකතකින් සද්ධා බලයක් විදිහට පංච බලවලදී සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියද්දී බල ධර්මයක් විදිහට යනවා. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම පහේදී එක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට සඳහන් කරනවා. එතකොට බල කියන්නේ තමන්ගේ ජීවිතයේ ශක්තියක් බවට මේකපත් වෙච්ච අවස්ථාව. ඊළඟට බල කියලා කියන්නේ ඒක ශක්තිමත් වෙච්ච මොහොත. ඉන්ද්‍රිය කියන්නේ තමන්ගේ ජීවිතයේ මූලිකත්වය දෙන සාධක පහෙන් එකක් වෙනවා ශ්‍රද්ධාව. ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන එක, නායකය කියන එක. ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතයේ නායකයෙක් විදිහට ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා එයා මේ ශ්‍රද්ධාව ඔස්සේ ආරණ්‍යක මාර්ගයට සම්පූර්ණයෙන් බැසගත්තට පස්සේ ඔහු සද්ධානුසාරී මට්ටමින් ශ්‍රද්ධාවෙන් උපරිමයට ඇවිල්ලා, ඒ විතරක් නෙවෙයි ඔහු සෝතාපට්ටි මාර්ගඥානයේ ඔස්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. එතකොට ඔහුගේ අර තිමිච්ච ශ්‍රද්ධාව, ආකාරවත්ී ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාව බවටපත් වෙනවා. ඔහු කිසිම කලෙක කිසිඳු කෙනෙකුට මේ ශ්‍රද්ධාවෙන් ඔහුව වෙනස් කරන්න බෑ. ඔහු මරණයටපත් වුණත් ඊළඟ ඉපදෙන තැන සුගතියක් අනිවාර්යයෙන්ම, ඒ සුගතිය තැනදී කිසිඳු කෙනෙකුට ඔහුව වෙනස් මතයකට හරවන්න බෑ. ඒ තරක් නේ ඔහුට නැතේ බවං අට්ඨමන්නාදී අන්තිය කියලා කියනවා. ඔහුගෙට අටවෙනි භවයක් නැහැ. හත් වෙනි භවයකදී ඔක්කොම සසර ගමන අවසන් වෙනවා. ඒ වගේම ඔහුගේ ජීවිතයේ කරුණු හයක් කිසිදාක සිදු වෙන්න බෑ. ඒ තමයි ආනතර කර්ම පහත්. ඒ වගේම වෙනස් සාස්ෘවරෙක් සරණ යාමත් සිද්ධ වෙන්නේ නෑ. ඔහුගේ අතින් අපාගත වීමට හේතු වන කර්ම සිද්ධ වෙන්නේත් නෑ. ඒ වගේම ඔහුට කිසිදු දවසක හෝ වෙනස් සාස්ෘවරෙක් සරණ යන්නේ නෑ. ඔහු මිය ගිහිල්ලා ඇතැමිට ඊළඟ සුගතිය ඔහු මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුණත් ඔහු කිසිම දවසක වෙනස් සාස්ෘවරෙක් සරණ යන කෙනෙක් වෙන්නේ නෑ. ඇයි? ඒකට හේතුව ඔහු ජාත සෝතාපන්න කෙනෙක්. ඒකත් ඔහුගේ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණයක්. මෙතෙන්දී අප තේරුම් ගත යුතු මේ ගමන් මාර්ගයේ ප්‍රධාන කාරණා ටිකක් කීටාගිරි සූත්‍රයේ ඒ වගේම චංකී සූත්‍රයේ ඇතුළත් වෙනවා. ශ්‍රද්ධාව ක්‍රමානුකූලව ඉදිරියට යන විට ඒ ශ්‍රද්ධාවේ කෙනෙක් අංග සම්පූර්ණ වීම අනුපූර්ව ප්‍රතිපදාවක් විදියට කීටාගිරි සූත්‍රයේ ඒ වගේම චංකී සූත්‍රයත් කියන මේ සූත්‍ර දෙකේම දැක්වෙනවා. ඒ සූත්‍ර දෙකම එන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසිකේ. ඒකේ සඳහන් වෙනවා ලස්සන්ට මේ ප්‍රතිපදාව. සද්ධා ජාත උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්ඛති අත්තං උපපරික්ඛන්තෝ ධම්මානි ජහනං කමන්ති ධම්මනි ජහන කන්තියා සති ඡන්தோ ජායති ඡන්ද ජාතෝ උස්සහති උස්සහිත්වා තුලේති තුලේත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරමං සච්ඡං සච්චි කරෝති පඤ්ඤායචනං පටිවිජ්ජ පස්සති කියල. මෙතෙන්දී අපි දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව ලැබෙන මාර්ගයක් ගැන කියලා තියෙනවා අවිජ්ජා සූත්‍රයේ සූත්‍රවලදී. ඊළඟට ශ්‍රද්ධාව මුලින් යම්කිසි සද්ධා බීජයක් හටගෙන කල්යාණ මිත්‍රයන් වෙත පෙළඹෙන අවස්ථාවක් ගැන කියලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ අඟුලිමාලට ධර්මය අහලා ශ්‍රද්ධාවටපත් වුණා. ඒක කල්‍යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ ඊළඟට ශ්‍රද්ධාවටපත් වුණා. ඒ වගේම රට්ටපාල වැනි අය දිහා බලනකොට දැන් රට්ටපාල හාමුදුරුවෝ තමයි ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච අය අතරින් අග්‍රස්ථානටපත් වුණේ. ඔහු කොහොමද? ඔහු දැක්ක gedare ඉන්නකොට ඔහු බොහොම ධනවත් සිටු පුත්‍රයෙක් තරුණ කෙනෙක් gedare ඉස්සරෙන් කට්ටිය බුදුරජාණන් වහන්සේගෙන් බණ යනවා දැක්කා. දැක්ක ගමම මුලදීම බුදුහාඳුරෝ කල්‍යාණ මිත්‍රයන් වෙත පෙළඹෙන කලින්ම ශ්‍රද්ධාව කඩගත්තා. නැතෙන්දී සද්ධා ජාත උපසංකමති ඒ සද්ධාව නිසා එළඹුණා. උපසංකමන්තෝ පෛරුපාසති එළඹිලා ඇසුරු කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති කන්දක යොමු කළා. ඕහිත සෝතෝ ධම්මං සුනාති ධර්මය ඇහුවා. සුත්වා ධම්මං ධාරේති ධර්මය දරාගත්තා. දතානං ධම්මානං අත්තං උපපරික්ඛති ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථයේ පිරිසිඳ අර්ථ විමසනවා. අත්තං උපපරික්ඛන්තෝ ධම්මා නිජ්ජහනං කමන්ති ධර්මයේ ගැන නිසක බවට අවබෝධයට පත් වෙනවා. ධම්ම නිජ්ජහනං කන්තියා සති ඡන්தோ ජායති ඒ ධර්මයේ ගැන නිසක බව ඇතුණාට පස්සේ සති කියන ඇති කල්ලි ඡන්தோ ජායති කැමැත්තක් ඇති වෙනවා. ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඡන්ද ජාත උස්සහති ඒකෙන් තමන් තවදුරටත් ඉස්මතු කළා පෙළඹීමක් ඇති කරනවා. උත්සහිත්වා තුලේති ඒ උනන්දුව නිසාම මේක සසඳලා බලනවා. මේ කියන දේශනේ අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් සසඳලා තුලනේ කළ බලනවා. තුලහිත්වා පදහති අන්නේත් එකම ප්‍රධාන වීරිය හට ගන්නවා. පහිතත්වෝ සමානෝ කායේන චේව පරමං සච්ඡං සච්චි කරෝති අන්න ප්‍රධාන වීරියත් එක්කම හෝ නාමකයින් කායේන චේව කියන්නේ සාමාන්‍ය කය නෙවෙයි මේ නාමකයට මේ කියන්නේ අන්නේ නාමකයින්ම චෛතසික වලින්ම ප්‍රඥාවෙන්ම මේ තැනත්තා එක සාක්ෂාත් කරනවා. පඤ්ඤායචනං පටිවිජ්ජ පස්සති ඒ ප්‍රඥාවිනුත් පිරිසිදුව දැනගන්න. මෙන්න මේ ධර්ම මාර්ගයේ ටික අනුපිළිවෙලින් අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බහරෝගේ විදියට නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන මෙන්න මේ බුදුදහමේ තියෙන ග්‍රැජුවල් පැත් එක ක්‍රමානුකූල අනුපිළිවෙල මෙන්න මේ කරුණ ටිකෙන් ශ්‍රද්ධාව ඉදන් ප්‍රඥාව දක්වා කරුණ ටික විස්තර කරලා තියෙනවා. දැන් මේ ටික අපි පාඩම් කරගන්න ඕනේ නැතිව මේක වැදගත්. අපි ධර්ම දේශනා කිරීමේදී උනත් මේ වාක්‍යය බොහෝ දෙනෙක් කටපාඩම් කරලා තියෙනවා. සද්දාජාත උපසංකමති උපසංකමේතෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදේති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති තථානං ධම්මං අත්තං උපපරික්ඛති උහුම ගිහිල්ලා ප්‍රඥාව දක්වා යන මේ කාරණා ටික. මේක තමයි ශ්‍රද්ධාවත් එක්ක යන අනුපූර්ව ප්‍රතිපදා විදියට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ධර්ම මාර්ගය යද්දී ධර්මයේ තියෙන සාක්කහත බව, සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාව කියන එක විචිකිච්ඡා කියන අකුසලයට ප්‍රතිපක්ෂ ධර්මයක්. කුසලිය ශ්‍රද්ධාව, අකුසලිය විචිකිච්ඡාව. ශ්‍රද්ධාව කියන කම්බිනන්ස්, විචිකිච්ඡාව කියන්නේ ඩවුට්. යම් කිසි දෙයක සැකයක් තියෙනවා නම් ඔහුට කිසිම තැනක සාර්ථකත්වයටපත් වෙන්න බෑ. මුලදී යමක් විශ්වාස කරන්න ඕන. අදත් අපි ජීවිතේ හුඟා දේවල් විශ්වාසයෙන් පිළිගන්නේවා තියෙනවා. මේ ලෝකය කරකවනවා කියන එක අපි විශ්වාසයෙන් පිළිගන්නේ නේ. අපි අභ්‍යවකාශයට ගිහලා බලලා තියෙද? චෙක් කරලා තියෙද? නෑනේ. මේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයක් තියෙනවා කියන එක අපි විශ්වාසයෙන් පිළිගන්නේ. වැඩදියත් තව බලන්න අපේ උපන්දිනේ. අපේ මාතක දීපදීච දවස. අපි හරියටම කියනෝනේ මේ දවසේ කියලානේ. කොහොමද අපි කියන්නේ? අපි කියන විශ්වාසයෙන්නේ. අපේ අම්මා තාත්තා කියපු නිසා විශ්වාසයෙන් කියනවා. අපේ අම්මා තාත්තා කියලා අපි නිශ්චිතවම කියන්නේ. අපි DNA පරීක්ෂණ කළද? නෑනේ, අපි විශ්වාසයෙන්නේ නේ. අපි ජීවිතේ කොච්චර දේවල් විශ්වාසයෙන් පිළිගන්නවද? හැබැයි බොහෝ දෙනෙක් ධර්මයේ ළඟට එද්දි කොහොමද? ඕවර් රිසර්ච් කළා මේ වෙනකම් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ නේ. නමුත් අදටත් අපි ජීවිතේ 50%කට වඩා දේවල් විශ්වාසයෙන් පිළිගන්න දේවල් තියෙනවා. විද්‍යාඥයන් ග්‍රහලෝක වලට මේ යානයන් යැව්වේ තනිකරම විශ්වාසය මත පදනම් වෙලා ගණන් හදලා එහෙම තමයි මුලදී යැව්වේ මේක. හැබැයි ඒක හැමතැනම වරදින්නේ නැහැ. සමහර විට ඒක හරියටම නිවැරදිව වෙනවා. ඒ වගේ අනුමානය ගැන බුදුදහමෙහි සාධක රාශියක් තියෙනවා. දිනක් රාත්‍රියාමෙහි ජේතවනාරාමයේ මාළෝකවත් කරගෙන දෙවි කෙනෙක් ආවා. ඇවිල්ලා සඳහන් කරනවා, "ඉදං හේතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනං මම" කියලා. ධර්මරාජයන් වහන්සේ පිරිවරාගෙන ඉන්න මේ සංඝයා දකිනකොට මගේ හිතට ලොකු ප්‍රසාදයක් කියලා අහස දෙවි කෙනෙක් කියලා සඳහන් කරනවා. මේ සිද්ධිය ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා, "ආනන්ද, ඔබ හිතනවද මේ කවුද කියලා?" සාමාන්‍යයෙන් මට අනුමාන වශයෙන් කියන්න පුළුවන් මේ නම් අනාථපිණ්ඩික දේවපුත්‍ර වෙන්න පුළුවන් කියලා. හරියට හරි ආනන්ද, ඔබේ අනුමානේ හරි. ඒ අනුවේ ඥානෙ හරි කියලා සඳහන් කළා. සමහර අවස්ථාවලදී අනුමාන ඥානෙ හරි යනවා. ඉතින් ඇත්තටම ධර්මයේ යද්දි මෙන්න මේ අනුමාන ඥානෙ කියන එක අවශ්‍ය වෙනවා අපිට. ඒ විශ්වාසය මත තමයි යන්නේ. හැබැයි ඒක හැමදාම විශ්වාසයක් හෝ වෙනත් කෙනෙක් මත යැපෙන දියබ් වටපත් වෙන්නේ නැහැ. ඒක අවසාන වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. අනේ ප්‍රත්‍යක්ෂයත් එක්කම විශ්වාසයේ ඇදහිම ඉක්මවල ගිහිල්ලා ඒක තමගේම අධ්‍යක්ෂකම වටපත් වෙනවා. ඊට පස්සේ බාහිර කිසිම කෙනෙක් දෙයක් මත තමට යැපෙනවට අවශ්‍ය නැහැ. ඒ අධ්‍යක්ෂකම තමගේ අධ්‍යක්ෂකම වටපත් වෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේදී ශ්‍රද්ධාව කියන එක තමන්ට ලොකු ධනයක් වෙනවා. අන්න ඒක තමයි සැකයට ප්‍රතිපක්ෂ යන මෙන්න මේ කාරණේදී. යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගයට එද්දී මෙතන සැක කරනවා නම් බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පටිච්ච සමුප්පාදේ කංකති. ඔන්න සැක කරන ප්‍රධාන ස්ථාන පහ. මොනවද? බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පටිච්ච සමුප්පාදේ කංකති. මෙන්න මේ පස් තැන ගැන සැක කරොත් ඔහුට ආධ්‍යාත්මික ගමන මාගේ ඉදිරියක් නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන පැහැදීමක් විශ්වාසයක් තියෙනට ඕන. ඒ වගේම සික්ඛාය කංකති. ශික්ෂාව ගැන සැකයක් තියෙන බෑ. ශික්ෂාව කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. සීල, සමාධි, ප්‍රඥා ගැන කියන විදිය. මේ ගැන සැකයක් තියෙනත් බෑ. ඊළඟට පරිසම්පාදේ කංකති. පරිසම්පාදය ගැන, හේතුඵල ධම ගැන, ආර්ය න්‍යාය ගැන, ඉදප්පච්චතාවය ගැන සැකයක් තියෙන බෑ. අන්නේ සැකයට ප්‍රතිපක්ෂය යන සද්ධාති තථාගතස්ස බෝධින් කියන මේ කේන්ද්‍ර කරගත්තු බුද්ධ ධම්ම සංඝ ශික්ෂා පරිසම්පාදය කියන මෙන්න මේ පහ ගැන නිසක බවකින් තමයි නැත්තම් ශ්‍රද්ධාවෙන් තමයි මේ ගමන ඉදිරියට යන්න තියෙන්නේ. අන්නේ කියනකොට තමන්ගේ සතුට ලබන ක්‍රමය තමම සොයා ගන්නවා. තමා රකින්න තමා කරන දේවල් සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ මොහ අඩු වෙන ගමන් මාර්ගයකට එනවා. ඇයි ශ්‍රද්ධාවට පෙළඹිච්ච ගමම වීරිය. වීරිය කියන්නේ මොකද්ද? වීරිය කියන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය, උප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය, නැත්තම් පහනාය, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා බිහියෝ භාවය කියපු විදිහට මෙන්න මේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල ප්‍රහිණ කිරීමටත්, නූපං කුසල් ඉපදවීමටත්, උපං කුසල් ස්ථාවරව තියාගෙන තවදුරටත් දියුණු කිරීම සඳහාත් අකණ්ඩ වූ උත්සාහයක යෙදෙන කෙනෙක් වෙනවා. මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ළඟ තියෙන ප්‍රධානතම ලක්ෂණය. ඒ කියන්නේ මොහු එන්නෙන්නම හිත පිරිසුදු කරනවා. හිත පිරිසුදු කරනවා කියන්නේ මනස ආචේ පසන්නේන භාසතිවා කරෝතිවා සුඛමන් වේති. සැපය තමන් අනුවෙනවා. ශ්‍රද්ධාවයි වීරියයි සතුටයි එකට ජීවිතයේ සමාන්තරව යනවා. ලෝභය අඩු වෙනකොට සතුටක් එනවා. පීති මුදාරං වින්දති දාතා. සිල්වන්ත වෙනකොට සතුටක් එනවා. තමන්ට රිග්‍රෙට්ස් පසුතැවිලි නැහැ. ඊළඟට සමාධිය වඩනකොට නීවරණ දුරු වීම වශයෙන් විතක්ක විචාර පීති. පීතිය දිනු වෙනවා. ධානාංගය. අරසිංහ මාර්ගය වඩනකොට බොජ්ජංග දිනු වෙනවා. සති සම්බොජ්ජංග, ධම්ම විශේෂ සම්බොජ්ජංග, පිරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග. ප්‍රීතිය දිනු වෙනවා. එතකොට මේ හැම තැනම සතුටත් එක්ක යන්නේ. ලෝභය අඩු වෙනකොට සතුටක් වෙනවා. දේශය අඩු වෙනකොට සතුට වැඩි වෙනවා. නීවරණ අඩු වෙනකොට පීති කියන ධානාංගය පිහිටනවා. ධර්මාර්ගය ඉදිරියට යනකොට පීති කියන බොජ්ජංගය පිහිටනවා. පිහිටල ඉහෙලටම ගිහිල්ලා ප්‍රීතිය උපරිමයට ගිහිල්ලා ඒ ප්‍රීතියත් අනිත්‍යතාවය, ඒ සතුට, ඒ සුඛ වේදනාව, පස්සපච්චය වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දකිනවා. ඒ සතුටත් ස්පර්ශ නිසා හටගත්තේ. ස්පර්ශ නිරෝධේ නිරෝධ වෙන එකක් කියලා එකක් දැකලා දකින විතරක් නෙවෙයි ඔහුගේ ඊළඟ පියවර දැවැන්ත වේගයකින් ඉහළම තලයකට යනවා. ඒ කියන්නේ මොකද්ද? අප්පටික්කූලේ පටික්කූල සංඤේ විහෙරති. යම් දෙයක් නොපිලිකුල් දෙය නැත්තම් ප්‍රිය දෙයක් අප්‍රිය හැටියට කැමති නම් එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ වගේම පටික්කූලේ අප්පටික්කූල සංඤේ පිලිකුල් දෙය නොපිලිකුල් විදිහට මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. අප්පටික්කූලේච පටික්කූලේච පටික්කූල සංඤේ නොපිලිකුල් සහ පිලිකුල් යන දෙකම තියෙන දෙහි පිලිකුල් හැටියට මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ඊළඟ පටික්කූලේච අප්පටික්කූලේච අප්පටික්කූල සංඤේ විහෙරති. පිලිකුල් සහ නොපිලිකුල් දෙකම තියෙන දෙහි නොපිලිකුල් විදිහට මෙනෙහි කරන්න ඕන නම් එහෙමත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අප්පටික්කූලේට පටික්කූලේට කියන මේ නොපිලිකුළු සහ පිලිකුල් දෙකම දුරු කරලා ඕනනම් උපේක්ෂාවෙන් ඕනනම් එහෙම කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සංඥාව වෙනස් කළා මුළු ලෝකයක් වෙනස් කරනවා. ඔහු බාහිර වෙනස් කරන්න මුකුත් යන්නේ. එකම දේ තමයි සංඥාව. තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කළා බාහිර ඕන දේ තමන් කැමති විදිහට මෙනෙහි කරන්න පුළුවන්. කෙනෙක් බණිනකොට මේ ගුණ කතර කියනවා කියලා හිතන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තත් හිතන්න පුළුවන්. ගුණ කතනයක් කරනකොට ආ මේ ඊළඟට බණින්න මේ සූදානම් වෙන කියලා හිතන්න පුළුවන්. ලස්සම කෙනෙක් දිහා බැලලා එයාගේ පොඩි කාලේ මව කුසේ ඉන්න කාලේ හිතලා නැත්නම් අනාගතේ හැරමිටියක් කරන් යන ඉදීමනේ කරන්න පුළුවන්. හැරමිටියක් කරන් වෙවල වෙල යන බොහොම දුර වරන් කෙනෙක් දිහා බලලා මෙයා ඉපදෙනකොට හරි ලස්සනයි, මෙයා හොඳට තරුණ කාලේ වහච්ච කාලේ හරි ලස්සනයි කියලා එහෙම බලන්න පුළුවන්. හැබැයි ඔහු බලන්නේ නිකන් නෙවෙයි, ස්පර්ශ නිරෝධයට හිත තියලා බලන්නේ. මේ බලන රූපේ නිරෝධ වෙච්ච මොහොතකයි මම මේ බලන්නේ. තනිකරම මගේ මනෝවිඤ්ඤාණයත් එක්ක මම මේ ගනුදෙනුව කරන්නේ කියලා ඔහු අභ්‍යන්තරයෙන් බලනවා. ඒ බලන රූපේ ප්‍රිය හෝ අප්‍රිය බව බාහිරට ඔහු ආරෝපණය කරන්නේ. ඔහු දන්නවා මේ තේරුම් ගන්න ලෝකේ නිරෝධ වෙච්ච ලෝකයක්. ශුන්‍යතෝ ලෝකං අවිකස්සු කියන්නේ මේකයි. ලෝකේ ශුන්‍ය දෙයක් හිටිය දකින්නවා. ඒ කියන්නේ නැත කියන එක නෙවෙයි මේ පරිසම්පාදයේ ඉතිමස්මින් සතිදන් හෝති ඉමස්මින් අසතිදන් හෝති මේ ඇති කලෙ මේක තියෙනවා මේ නැති කලෙ මේක නැත කියලා මේ පරිසම්පාද න්‍යාය මත පිහිටලා ඔහු ලෝකයේම තේරුම් ගන්න අවස්ථාව මෙන්න මේ ගමන් මාගේදී ශ්‍රද්ධාව මූලික සාධකයක් බවට පත් වෙනවා. ඒක තමන්ට ධනයක් වෙනවා. ඒක තමන්ට බලයක් ඉන්ද්‍රිය ධර්මයක් ආලෝකයක් වෙලා තමන්ගේ මේ සසර ගමනම එකහතකින් සුගතිගාමී කරගන්නටත් අනිත් අතේ මුළු සංසාර චක්‍රයම නිදහස් වෙනටත් අපිට මේ ශ්‍රද්ධාව උපකාරයක් වෙනවා. ප්‍රශ්නෙම තියෙනවා නේද පුරු? අද සත්‍ය පිළිබඳව නම් ලොකු ප්‍රශ්න නැහැ හඳුන්නේ. හා. අපි නිකන් කතා ගමු සතර ගති පිළිබඳව කතා කරා. එතකොට උන්ච උදාහරණයකට ගත්තොතින් බය කියන එක අපායගාමී වීමට තියෙන බය නිසා කෙනෙක් ඒ බයෙන් අගතිගාමී වෙන්නත් පුළුවන්. ඒක අගතියට අයිති වෙන්නේ නැහැ. ඒක ඇත්තෙම ගුණයක්. ඒක හිරියොත් අප කියන එක. පව් කිරීමට ලැජ්ජාව සහ බය කියන එක. ඒක ගුණයක්. ඒක කුසලයක්. ඒ බය කියන එක අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියන එකට යන්නේ නැහැ. ඒක අඟ තියන්නේ නෙවෙයි. මේක moral fear moral shame කියන එක. ඒක අර බයෙන් තැතිගන්න එකක් නෙවෙයි, ගැහෙන එකක් නෙවෙයි ඒක. ඒක තමයි පියවරක් පස්සට එන එක ඒක. ඒක අකුණක් ගන්නකොට බය වෙනවා වගේ ගැස්සෙන එකක් නෙවෙයි ඒක. දැන් දිට්ටි කියන එක හැමතැනම දිට්ටි මිච්ඡා දිට්ටිනේ කියන්නේ. දෘෂ්ටි පරාමර්ශණය කියලනේ සඳහන් කරන සාමාන්‍ය මිච්ඡා දිට්ඨි කියන එක. නමුත් සම්මා දිට්ඨි කියලා ගත්තම කොහොමද? එතන ඉන්නේ දිට්ඨි කියන එක. හැබැයි ඒ දිට්ඨිය කියන එක අර දුරු කරන උන සක්කාය දිට්ඨිය ගැන නෙවෙයි කියන්නේ. මේ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාවට කියන පරයය වචනයක්. සිනොනිම් එකක් විදිහට මේ කියන්නේ. ඒ වගේම තමයි බය කියන කතන තිබ්බට ඒ බය අර තණ්හාවෙන් හටගන්න බියක් නෙවෙයි. ඒක අගතියට ගිහිලා යන බියක් නෙවෙයි. ඒක කුසලයක්. අර වචනේ තිබ්බට ඒ බිය කියන එක මේක කුසල චෛතසිකයක්. ඒක ඔට්ටප්ප කියන එක. අට්ටි යති හරයති jigucchati කියලා ඕක ආරේ වූ ශ්‍රාවකය ගැනත් කියනවා. එයා අකුසලේ කරන ලැජ්ජාවක් බියක් හිරිකිතයක් ඇති කරගන්නවා කියලා. අට්ටි යති හරයති jigucchati. හිරි ඔට්ටප්ප කියන එකට කියන වෙනත් වචනයක්. ඒක කුසලයක්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන එකක්. අර කියන බිය සතරගතියේ බිය අයනුසෝ මනසිකාරයෙන් මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙන දෙයක්. ඒක අගතියක්. ඒක අකුසලයක්. නමුත් මේ කියන බිය මේක moral fear කියන එක මේක කුසලයක්. මේක නිකන් කුසලයක්වත් නෙවෙයි සියලුම කුසල චෛතසිකත් එක්ක සමගාමී වෙන කුසල චෛතසිකක් නේ. සද්ධා සති හිරි ඔත්තප්ප ඔත්තප්ප කියන්නේ. ඒක කීපයකින් ඇති වෙනවා. දණ්ඩ බය, දුගති බය, අත්වාද බය ආදී වශයෙන් කීපකින් විස්තර කරනවා. තමන්ගේම හදේ ශාක්ෂිත බය වෙනවා මම මේක කරොත් හොඳ නෑ කියලා. දණ්ඩ බය දඬුවමට බිය වෙනවා. දුගති බය දුගතියට බය වෙනවා. දණ්ඩ බය දඬුවමට බය වෙනවා. ඒ හතරම සඳහන් වෙනවා. ඒකෙන් ඇතිවන බයෙන් වරදන කරින එක අර බයට යන්නේ නැහැ. ඒක අකුසලයේ අධර්මමත් කරන්නට හේතු වන කුසල චෛතසිකයක. එතකොට හඳුන්නේ ධර්මාර්ගයේ පුහුණු කරන්න අභිධර්මයේ තියෙන වටිනාකම් පොඩ්ඩක් නියමට කැටියෙන් කියනවා. මේකයි දැන් සම්පූර්ණයම අභිධර්මයේ ඉගෙනගෙන නිවන් දකින්න ඕන කියන කතාවක් නෑ ඇත්තෙම. යම් කෙනෙක් හොඳ වාග් බුද්ධිමත් නම් කෙනෙක් යට සූත්‍ර පිටකෙන් උනත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හිතේ ගත්තොත් ධම්මචක්ක සූත්‍රය, අනන්ත ලක්ෂණ සූත්‍රය, දැන් මේ සූත්‍ර දෙක අහලානේ පස්වක මහණුන් සෝවාන් වෙලා ඊළඟ මාර්ගපටි ලබා ගත්තේ ඇත්තෙම. ඒතර බාහ්‍ය දාරුචීරිය දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン කියන මේ සූත්‍රය කෙටියෙන් අහලානේ රහත් භාවයටපත් උනේ. ඊට පස්සේ පොක්කුසාති වගේ අය අර ආයතන ගැන කරපු විස්තරෙන්නේ අනාගමී වටපත් උනේ. එතකොට සූත්‍ර පිටකෙන් මාර්ගවල ලබුපයි නිවන් දකපෝය ගැන රාශිය ධර්මයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සූත්‍රයම කෙටියෙන් තිබ්බට ඒ සූත්‍රත් එක්ක ඊට වඩා ලොකු විස්තරයක් බුදුරජාණන් වහන්සේ කළා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ධම්මචක්ක සූත්‍රය අදාපට හම්බෙන්නේ සංයුත්තනිකායේ තියෙන කෙටි සූත්‍රයක් විදිහට, ඒක පිටු දෙක තුනක සූත්‍රයක්. නමුත් සැබවින්ම බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රය සතියක් විතර කාලයක් දේශනා කළා තියෙනවා. දවස් ගානක් දේශනා කළා තියෙනවා. ඒකේ ලොකු විස්තරයක් මහාවගපාලිය තියෙනවා. පස්සක් මානු හොයාගෙන ගිය හැටි, ඕන එක කරපු සාකච්ඡා, ඕන ආසනයක් පමණක් දීපු හැටි, දෙන්නෙකුට බණ කියන තුන් දෙනෙක් පිණ්ඩපාතය යනවා, තුන් දෙනෙකුට ඉන්න ඒ තුන් දෙනාට බණ කියන අනිත් දෙන පිණ්ඩපාතය යනවා, ඔහොම ඇති වෙච්ච සංවාද රාශියක් මහාවගපාලිය තවත් ඉස්සරහමක දැක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊටත් වඩා ලොකු විස්තරයක් සිද්ධ වෙන්නේ ඇති. එතකොට අන්නේ කියන කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන තවත් ලොකු අවසරයක් අපිට තියෙනවා. අන්නේ කී අඩු වැඩි කන් ටික බොහොමයක් අපට දැක ගන්න පුළුවන් අපි ධර්ම පිටේ එද්දී. දැන් උදාහරණයක් හැටියට රූපය ගැන විස්තර කරන සූත්‍ර පිටකේ චත්තාරෝච මහ භූතා උපාදාය රූපංච කියලා. එතකොට සතර මහ භූත රූපත් ඒ ඇසුරු කළ තියෙන රූප 24ක් ගැන කියන රූප ගැන කියනවා. එතකොට සතර මහ භූත රූප ගැන සූත්‍ර පිටකේ තිබුණට උපාදාය රූප කියන වචනේ විතරයි තියෙන. උපාදාය රූප මොනවද කියන එක ලොකු විස්තරයක් සූත්‍ර පිටකේ පැහැදිලිව දැක්වෙන්නේ නැහැ. ඒතර ඒ ටික ගන්න අපට අවධාන පිටකේ පරිශීලනය කරන්න වෙනවා. නැත්තම් අටුවා පරිශීලනය කරන්න වෙනවා. මෙන්න මේ විදිහට දැන් සූත්‍ර පිටකේ දුක සත්‍ය කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් සඳහන් වෙනවා. කෙටියෙන් සංකේත වෙන පංච උපාදානස්කන්ධය දුක්ඛ කියලා කියනවා. එතකොට නුවණැති කෙනෙකුට එතෙන්ටම ප්‍රඥාවෙන් බලන්න පුළුවන් නම් එයාට මාර්ගය ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක ගැඹුරු ඉතාම සියුම් විදියට අවිධාන පිටකේහි යමක ප්‍රකරණේ සත්‍යමකේහි දුකයි දුක්ඛ සත්‍යයි, සමුදයයි සමුදය සත්‍යයි, නිරෝධයයි නිරෝධ සත්‍යයි, මාර්ගයයි මාර්ග සත්‍යයි කියලා මේ හතර ආකාරයකට විස්තර කරනවා. අන්නේ විස්තරය හරියට දැනගත්තොත් තමයි නියම විදියට චතුරාර්ය සත්‍ය තේරුම් ගත වෙන්නේ. අන්නේතන තමයි මේ පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියන එක පෙර නොයසුිරු ධම්මසක් පහළුණා කියලා මේ ලෝකයේම හිතන විදියට වෙනස් තත්ත්වයේ තේරුම් ගන්න පුළුවන්. අර උද්ෘත ටික අපට අර දැන් පරිශීලනය කරන්න වෙනවා. හැබැයි අපට නුවණ කෙටියෙන් කියන දේ විස්තරාත්මකව තේරුම් ගන්න පුළුවන් සුබග කෙනෙක් නම්, gifted කෙනෙක් නම් අරව අවශ්‍ය නැහැ. හැබැයි මෙතනින් අඩුවක් තියෙනවා නම් අන්නේ අඩුව සම්පූර්ණ කරගන්න අරව පරිශීලනය කරන්න වෙනවා. හැබැයි ඒකට තමන් මේ පොත් බලන්න ඕනේ කියලා කතාවක් නැහැ. ඒ දහම් අහලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන කෙනෙක්ගේ දේශනයක් අහලා ඒ දේශනේ අපේ කරගෙන ඒ ඔස්සේ අපට ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන්. අපි මේක කියවන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක හොඳට පරිශීලනය කරපු කෙනෙක් අභිධර්ම පිටකය කියලා නොකියුවත් ඒක පරිශීලනය කළා ගත්තු ඒ සාරය උකහාගෙන ඒ කරුණුත් එක මිශ්‍ර කරගෙන සූත්‍ර පැහැදිලි කරන කොට අපට ඒ අනුසාරයෙන් අපට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපට අභිධර්ම පිටකේ අධ්‍යයන වාසිය තමයි අපට ඒක අධ්‍යයනය කළා අපි උද්දෘතත් එක්කම මතක තියාගෙන ඉන්නකොට අපි වෙන පිරිසකට මේක දෙනකොට ඩිලිවර් කරනකොට අපට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. අනිත් දේ තමයි වර්තමානයේ අද සමහර විට හාමුදුරන්ටත් වඩා ගිහි අය අභිධර්ම පිටකය පරිශීලනය කරනවා, දේශනහනවා. එතකොට ඒ අය අහන ප්‍රශ්නයකට අපට අතෑමට උත්තරයක් දීගන්න බැරි වෙනවා. අපි සූත්‍ර පිටකය විතරක් පරිශීලනය කළ හිටියොත් මොකද ගිහි අය අපි ඇසුරු කරන්නේ ඒ අය දන්නේ නැති දෙයක් අපෙන් දැනගන්නත් එක්ක. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා යම්කිසි ඉහළ මට්ටමකට අපේ දැනුම පවත්වා ගන්න. අනිත් දේ තමයි මෙච්චර කාලයක් මේ පාඩම් කරගෙන ආරක්ෂා කරගෙන අපු මේ දැනුම් සම්භාරය අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. මොකද අපි අර බාහිර සිලබස් ශාස්ත්‍ර ඉගෙන ගන්න විදිය බලනකොට මෙච්චර වටිනා දහමක් කියන මේ ගැඹුරු ඥාන සම්භාරයක් සඳහන් වන මේ දැනුම් පද්ධතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා හෝ නොකළා හෝ, නැත්නම් ඒකෙන් වර්ධනය වුණා හෝ නොවුණා හෝ, සරුත් හාමුදුරන්ගේ සම්ප්‍රදායක් වුණා හෝ නොවුණා හෝ ඒ වෙනම ඒ කතා ටික ඔක්කොම පැත්තකින් තියලා මේ දැනුම් සම්භාරය ඇතුළත් වෙන්නේ මොකද්ද කියන කුතුහලෙන් අපි ඉගෙන ගන්නට ඕන. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අපි කියන්නට ඕන ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුව? ඒක මොකද්ද තියෙන වැරද්ද? ඒක මොකද්ද සූත්‍ර පිටකයේ තියෙන නොගැලපීම කියලා අන්න ඒක කියලා තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. අපි ඒක ඉගෙන නොගෙන අපිට ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ. ඒක විවේචනය කරන්න අයිතියක් නැහැ අපිට. යම විවේචනය කරනවා නම් ඒක අධ්‍යයනය කළා ඒක සූත්‍ර විනය දෙකට ගලපලා බලලා අන්න එතෙන්ට නොගැලපෙනව නම් විතරයි අපට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙන්නේ. අපට ඉගෙන ගන්න අමාරු නිසා හෝ අපි ඉගෙන නොගත්තු නිසා හෝ අපි ඒක බැහැර කරන්න වෙන වෙන සාධක දාලා අපිට ඒක අහිං කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තට මේක ඉගෙන ගන්න සූත්‍ර විනය කියන පිටක දෙක ගැන තව තවත් ශ්‍රද්ධාව ගෞරවයම ඇති වෙන්නේ. ඒ තරම් පැහැදිලිව මේ සූත්‍ර පිටකය වඩාත්ම තේරුම් ගන්න මේ ඥාන සම්භාරයට යන්න තනිකරම බෞද්ධ මනෝවිද්‍යාව මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය නැත්නම් ස්කන්ධ පංචකය පිළිබඳව සම්පූර්ණ විග්‍රහය තියෙන්නේ මේ අභිධර්ම පිටකයත් එක්ක. පරිසම්පාදයේ ගැඹුරු විස්තරය වෙන සූසිපත්‍යයට අදාළ දේශනා පဋාණ ආදී මේ ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව විස්තර වෙනවා. විශේෂයෙන්ම මුළු අභිධර්ම සප්ත ප්‍රකරණයම බැරි වුණත් ආම වශයෙන් ධම්මසංගණියයි විභංගයයි ඒ වගේම සූසිපත්‍ය විස්තර කරන පဋාණ දේශනා ටිකයි ඊළඟ යමක ප්‍රකරණේ තියෙන විශේෂයෙන්ම සත්‍ය යම කිය ඇතුළත් වෙන කරුණු ටිකයින් මේ ටික අධ්‍යයනය කිරීම අතිශයම වැදගත් වෙනවා. ඒක අපේ බුද්ධිය විකසනය කරගන්න සහ මේ ධර්මෙහි සාන්දෘෂ්ටික බව තේරුම් ගන්න අපට බෙහෙවින්ම වැදගත් වෙනවා. මොකද අප මේ ලැබපු ජීවිතේ වටිනාම දේ තමයි අපට මේ දැනුම් සම්භාරයේ එකවරක් හරි කියවන එක. ඒක තමයි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ධර්මයක් ප්‍රගුණ කරගෙන කෙනෙක්ට වඩා ලේසි සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් ඒ කරුණ දැනගන්න එක අභිධර්ම පිටකයේ. මුලදී අපි සූත්‍ර පිටකයෙන් එළඹෙන එක හොඳයි. සූත්‍ර පිටකයෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ඊට පස්සේ විනය පිටක අධ්‍යයනය කරනවා. ඊළඟට ටික ටික ධම්මසංගණේ වගේ එක පොතක් අපි ගන්නවා. ඊට පස්සේ විභංග ප්‍රකරණේ. දැන් විභංග ප්‍රකරණේ කරුණු ගානක් සූත්‍ර පිටකයේ විශේෂයෙන් සංයුතනිකායන පටිසම්පාදයේ පිළිබඳව පටිසම්පාද විභංගය දැක්වෙනවා. ඊට පස්සේ සතිපට්ඨානය ගැන සතිපට්ඨාන විභංගය දැක්වෙනවා. අර සංයුතනිකායි විශේෂයෙන් දැක්වෙන පටිසම්පාදයේ සතිපට්ඨානයේ ඉන්ද්‍රිය ආයතන මෙන්න මේ ගැන ඉතාම ලස්සනට තව පරිච්ඡේදයේ ගානේ විභංග අපකරණ එක එක විභංගයේ වශයෙන් දැක්වෙනවා. ඇත්තටම ගත්තොතින් විභංග අපකරණේ කියන්නේ සූත්‍ර පිටකයේ විශේෂයෙන් සංගතනිකායේ එහෙම දිගුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන නාම රූප සතිපට්ඨාන ඉන්ද්‍රිය බොජ්ජංග මේ වගේ ප්‍රධාන කාරණා ගැන ඉතාම සියුම් කරුණු ටික සූත්‍ර පිටකයට තව කරුණක් එකතු කරලා වඩාත්ම සවිස්තරාත්මකව විභංග අපකරණ දැක්වෙනවා. එනිසා අතීතයේ හිටපු මහ තෙරවරු සඳහන් කරනවා අභිධර්ම පිටකයේ අඩුම වශයෙන් ධම්මසංගණීය විභංග කියන මේ පොත් දෙක විතරක් කියුවත් කෙනෙක් එයා චූල සෝතාපන්න කෙනෙක් කියලා සඳහන් කරනවා. සුළුවෙන් සෝතාපන්න වෙච්ච කෙනෙක් සෝතාපන්න වීමෙන් කොටසක් වෙච්ච කෙනෙක් විදිහට සැලකනවා. ඒ තරම මේ කවදාර්ණය කළ තියෙනවා. ඒ ඇත්තටම නිකන් කියපු කතා නෙවෙයි. ඒක කාලයක් ධර්ම අධ්‍යයනය කළා ප්‍රගුණ කරලා ප්‍රතිඵල දැකලා ලෝකය ගැන බොහොම අනුකම්පාවෙන් කියපු කාරණා. ඒ නිසා අඩුම වශයෙන් අපට ධම්මසංගිනේ විභංගය කිව්වොත් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒක කියවනත් එක්කම ඊළඟට ටික අධ්‍යයනය කරන්න ලොකු උනන්දුවකුත් වෙනවා. මෙච්චර සජීවි ධමයක් නේද කියලා ඇත්තටම යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු විදිහට ධර්මයේ දකින්න දකින්න බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන එක. යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියපු විදිහට යම් කිසි කෙනෙක් පරිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියන එක ප්‍රකට වෙන්න නම් ඇත්තටම අභිධර්මයේ පරිශීලනය කරන්න වෙනවා. අභිධර්මයේ කියුවාම ඇත්තටම අපි වැදගත් දේ තමයි අභිධර්ම පිටකයේම අපි පරිශීලනය කරන්න උත්සාහ ගන්න ඕන මුලදී. ඒක තමයි වඩාත් වැදගත් දේ. ඉතින් අපිට සූත්‍ර පිටකයෙන් මුලදී දන්න ටික අපි අධ්‍යයනය කරලා ඒක පුහුණු කරනකොට ඒත් එක්කම ජීවිතේ සතුටක් එනවා අපට ලොකු තෘප්තියක් එනවා මෙච්චර වටින දෙයක් නේද අපි ප්‍රැක්ටිස් කරන්නේ කියලා. අන්නේ උනන්දුව ඒ සතුටත් එක්කම નિરાයාසයෙන්ම අපි අභිධර්ම පිටකයට පෙළඹෙනවා. ඒක අපි ආයාසයෙන්ම කරන්න ඕනේ නැත්තේම. දැනට අපි මේ සූත්‍ර පිටකයේ දන්නම ටික අපි වඩාම කැමති ටික අපි පුහුණු කරන්න ඕන. අපි දන්නේ මංගල සූත්‍රේ කාරණා ටික වෙන්න පුළුවන් ඒ ඇති. නැත්තම් කර්ණිමිත සූත්‍රේ කාරණා ටික වෙන්න පුළුවන් ඒ ඇති දැනට. සතිපට්ඨාන සූත්‍රේ කාරණා ටික වෙන්න පුළුවන් ඒ දැනට ඇති. ඒ ටික පරිශීලනය කරන්න අපට ධර්ම ගැන ලොකු පැහැදීමක්, සතුටක්, අවබෝධයක්, මානසික සුවයක් ඇති වෙනවා. අන්න ඒත් එක්කම ඇති වෙන වීරියත් එක්ක අපි අනිත්‍යවර ටික ටික පෙළඹෙනවා. තව මොනවද කියලා තියෙන කියලා තව බලනවා තමයි. අන්න එතකොට අපිට ධම්ම සංගණි හම්බ වෙනවා, විභංග අපකරණි හම්බ වෙනවා, පဋාණ ප්‍රකරණේ වැදගත් කරුණු සූසිපත්ති ටිකම නැගෙනවා, යමක ප්‍රකරණේ තියෙන එක එක යමකයන් හම්බ වෙනවා අපිට. මේ කන්නම නැගෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම එකපාරම අධ්‍යයනය කරන්නයි කියලා යන්න අවශ්‍යම නැහැ. ටිකෙන් ටික අපිට තියෙන විවේකය, පහසුව, සතුට අනුව ටිකෙන් ටික අපි ධර්ම අධ්‍යයනය කිරීම අපේ ජීවිතේම කොටසක් බවට පත් කරගත්තාම හරි. හොඳයි, අපි ඊළඟ දවසේ තව කරුණු තියෙනවා නම් ප්‍රශ්න බලාගෙන ඉන්න හිටවන්නේ. අපි මේ නෝට් එකෙත් ඔක්කොම කරුණු අපිට විස්තර කරන්න බැරි වුණා. වෙලාවට අනුව අපිට මූලික ටික තමයි අපි මේ සාකච්ඡා කළේ. ඉතින් තවත් මේක දිනු කරගන්න පුළුවන්. ඉංග්‍රීසිනොත් අපි කලින් හදපු සටහනක් මේකට එකතු කළා. ඒක මම කලින් හදපු එකක්. අලුතෙන්ම හැදුවේ සිංහලෙන් හදපු එක. ඉංග්‍රීසි එකත් ප්‍රයෝජන වෙයි කියන හැඟීමෙන් මම සමහර පොඩි කොටස් වෙනස් කළා. තවත් එක සංවර්ධනය කළා. හරි, හොඳයි. එහෙනම් මේ ලබා ගත්තා වූ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාමය කුසලයේ අපටත් මියගේ ඥාතීන්ටත් දිව්‍යන් සහිත රෝගියාටත් ධර්මාබෝධය සඳහාත් සුගතිය සඳහාත් නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා ශෝකං පන්තා ච නිස්සෝකා හුන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.